2603 වූ 2014 9 මාසේ 7 භාවනා වැඩසටහන. දුක අඩු වීම මිස සතුට කියා ලොව කිසිවක් නැත. අප මේ සැපයි කියලා සලකන්නේ දුක අඩු වීම. උදාහරණයක් වශයෙන් කියමු, බඩිකින්නක් ඇවිල්ලා යට දුකක් තියෙනවා. එතකොට ඒ දුක අඩු වුණාට පස්සේ තමයි අපි කියන්නේ දැන් දැන් සතුටුයි කියලා. ලෝකයේ තියෙන අපහසුව කියන එක වළක්වා ගන්න තැන පමණයි. එහෙම නැතුව සැපයි කියලා කිසිවක් නැහැ. එනිසා දුක අඩු වීමට තමයි අපි සැපයි කියන්නේ. සැපයි කියලා දෙයක් නැහැ. ඒක හරි වටින කාරණයක්. අපි ජීවිතේ දුකට පිළියම් සැපේ තමයි ඉන්නේ. හැමෝම එහෙමයි. හිතේ ඇති වෙන ගැටලු වලටත් ප්‍රශ්න වලටත් පිළියම් සැපයන්න ඕන. වර්තමාන ගැටලු වලට පමණක් නෙමේ අනාගත ගැටලු වලටත් පිළියම් සපයන්න ඕන. එපමණක් නෙමේ සාංශාරික ගැටලු වලටත් පිළියම් සපයන්න ඕන. ඉතින් මේ හොඳ අවස්ථාව තමයි මනුෂ්‍ය ආත්මය. මේක තිරිසං ආත්මක ඉඳන් කරන්න බෑනේ. يعني දිව්‍යමය ආත්මයක ඉඳන් කරන්න බෑ. මේ මනුෂ්‍ය ආත්මය කියන උත්තරීතර දුර්ලභ ආත්ම භාවය තුළ කරන්න පුළුවන්. ඒ ආත්ම භාවය තුළ ගොඩාක් කාලයක් අපිට ඉන්න පුළුවන් කමක් නැහැ. අවුරුදු 100කට යටත්ව අපි පීස ගහලා රටක ඉන්නා වගේ තමයි මේ මනුස්ස ලෝකෙත් තින්නේ. විස ඉවර වෙච්ච ගමන් මේ මනුස්ස ලෝකෙන් අපව පන්නනවා නේද? ඒකයි න්‍යාම ධර්මයේ තුලින් අපිට ලැබුණු අවසරය. ඒක අපි තේරුම් ගත්තා. මනස කියන එක හැදෙන්නේ කොහොමද? රාත්‍රී කාලයේදී යම් පුජ්‍යලෙක් ගිනි පෙල්ලක් අරගෙන වේගෙන් කරකවනවා. ඔබට දැర్శණේ වන්නේ කොමක්ද? ගිනි පෙල්ලක්ද ගිනි වලල්ලක්ද? ගිනි වලල්ලක්. ඒකයි ස්වභාවය. ඒ වාගේ අපේ සිතෙත් මේක මගේ සිත කියලා දෙයක් මට පේනවා, මේ මම කියලා දෙයක් පේනවා, මේ මගේ ආත්මය කියලා පේනවා, මේ මගේ තරහව, මේ මගේ කරුණාව, මේ මගේ මෛත්‍රිය, මේ මගේ හැඟීම කියලා එකක් දැනෙනවා. ඒකත් හරියට අර ගිනි පෙල්ල වගේ තමයි වේගෙන් කරකිනකොට අපිට ඒ තියෙන ස්වභාවය නෙමෙයි වෙන දෙයක් පේන්න පටන් ගන්නවා. ඒකයි තියෙන ස්වභාවය. දැන් මනස වෙනස් කරගන්න නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ මනස වෙනස් කරගන්න නෙමෙයි. කොමකටද ඇවිල්ලා ඉන්නේ? මනස නැති කරගන්න. ඊට පස්සේ ගියායි ওই මිනිස්සයා හිතම්පපුවක් නැති මිනිස්සෙක් කියලා. ඒකත් හොඳයි. නේද? එයා හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් නේ. හිතම්පපුවක් නැහැ. ওই හිතම්පපුවක් තියන එකෙන් තමයි ලෝකෙට කරදරේ. හිතක් පපුවක් නැත්තම් තියෙන්නේ සම්පූර්ණ නිරෝධයක් නේ, නිදහසක් නේ. තමා තුල තමා සැනසෙල්ලෙන් ඉන්නෝ. එහෙමනම් ලෝකේට තමා සැනසෙල්ලෙන් ඉන්නවා නම් කිසිදු ගැටලුවක් නැහැ. තමාගේ මනසේ සැනසිලිදායක අවස්ථාව, සැනසිලිදායක ස්වභාවය තමන් තෝරගන්න ඕන. තමන්ගේ මනසේ සැනසිලිදායක ස්වභාවය තමන් තෝරගන්න. දැන් බලන්න, මම මේ බලන ක්‍රමයට බලාගෙන හිටියොත් සැනසිල්ල හම්බ වෙනවද? මම මේ බලන ක්‍රමයේ තුල සැනසිලිදායක ක්‍රමවේදයක්ද මම මේ භාවිතා කරන්න කියලා මේ මොහොතේ ස්වභාවය බලන්න. මා මේ බලන ක්‍රමය, මා මේ පිහිටා ඉන්න ක්‍රමය, මේ මා මේ මනස මෙහෙයවන ක්‍රමය සැනසිලිදායක ක්‍රමවේදයක්ද? මේ ක්‍රමවේදයේ තුලින් අනාගතයේ හෝ සැනසිල්ල ලැබේද? මම කියන කෙනාව වෙන් කරගන්න උත්සාහ තමයි ලෝකේ සියලු දෙනාම කරන්නේ. මොනවද කරන්න උත්සාහ කරන්නේ? මම කියන කෙනා වෙන් කරගන්න. ඒක තමන්ගේ ලෝකයක්. මම කියන කෙනා වෙන් කරගන්න. මෙතෙන්දී අපි උත්සාහ කරන්නේ මම කියන කෙනා වෙන් කරගන්න නෙමෙයි, මම කියන කෙනා දිය කර හරින්න. මම කියන කෙනා අතහැරලා දාන්න. මම කියන කෙනාගෙන් නිදහස් වෙන්න. ඇයි අපි නිදහස් වෙන්න ඕන? මම කියන කෙනා දුක පිණිස පවතින දෙයක්. මම කියන මමත්වය, මම කියන කෙනා අවිද්‍යා සහගත දෙයක්. මම කියන කෙනා මායාකාරී ධර්මතාවයක් කියලා තේරුම් කරගන්නවා. මමත්වයේ දිය කර හරින ක්‍රමවේදයටයි අපි ඇතුළත් වෙන්නේ. අපගේ ක්‍රියාදහමය ඒකයි, මෙහෙයුම ඒකයි. එහෙමනම් මම කරන භාවනාවක් නෙමෙයි මේක. මම දිය කර හරින භාවනාව. බලන්නේ වචනවල තියෙන අරුත් මගින් තමයි ඔබේ සිත වෙනස් කරගන්න පුළුවන්. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ යම් වචනයක් කියනොද, ඒ වචනය ගැඹුරින් සිතා බැලුවා. ඒ සිතා බැලීම තුළ ඇති ගැඹුරු අර්ථපද මනාව වටහා ගැනීම තුළ තමයි ඒ මාර්ගඵල ඥානයන් වලට එවලෙම පිහිටන්නේ. යංකින්චි සම්මුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං කියනකොට නිවන් දකින්නවා. යමක් රැස් වෙනවද, යමක් ග්‍රහණය වෙනවද, ඒ සියල්ල අතහැර දමන්න. දැන් ඔබට තේරෙන පරිදි ඔබත් ඕක තේරුම් අරගෙන ඇති. නමුත් එහි ඔබ තේරුම් ගත්තට වඩා දෙයක් තේරුම් ගත යුතුය. කයි වැදගත්? ඒක මහා වීරයකින් බලයකින් තේරුම් කරගත්තොත් එහෙම ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවා යන බලයක් එතන හට ගන්නවා. මොකද අපි යම් යංකින්ජි සමුදේ ධම්මං කියලා කියනකොට රැස් වෙන දේවල් කියලා එක්තරා කොටසක්, සීමා කොටසක් තමයි දකින්නේ. සමස්තය ඇලීම මත, මේ බැඳීම මත පිහිටා තියෙනවා කියන එක දකින්නේ. සමස්තයම මේ බැඳීම මත පිහිටා තියෙනවා කියලා දකිනකොටම සමස්තයෙන් නිදහස් වෙනවා. සමස්තයෙන් කියන්නේ සියල්ලකින් නිදහස. සියල්ලකින් නිදහස් වූ දර්ශනය, ඥානය තමන්ට සුව පහසුව ඇති කරනවා. උපාදාන රහිත ඇසක්, උපාදාන රහිත සිතක් තියෙන්නේ. මොනම ආකාරයකටවත් උපාදාන කරන්නේ නැහැ. සාමාන්‍ය සිතේ ස්වභාවය තමයි එක් ආකාරයට උපාදානය නොකර සිටින්නට තවත් ආකාරයක් උපාදානය කරනවා. ඒ කියන්නේ තමන්ට අකමැති දෙයක් ඉවත් කිරීම සඳහා මොකද්ද අපි භාවිතා කරන්නේ? ප්‍රතික්ෂේපය හෙවත් තරහව, අමනාපකම කියන එක භාවිතා කරන්නේ අන්න ඒකට. එතකොට එක ස්වභාවයක් දුරු කරන්න තව ස්වභාවයක් ඇලෙනවා. ද්වාකාරය තමයි ලෝකෙ පවතින්නේ. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං. ඒ ඔක්කෝම අනිත්‍යයි කියලා දකින්න. ඒ ඔක්කෝම දේ තුල අනිත්‍ය වෙන්නේ. ඒක අනිත්‍ය වෙනවා කියලා කියන්නේ මොකක්ද? ලාභය අල්ලගන්නෙත් නැහැ, අලාභය අල්ලගන්නෙත් නැහැ. නින්දාව අල්ලගන්නෙත් නැහැ, ප්‍රශංසාව අල්ලගන්නෙත් නැහැ. සැප අල්ලගන්නෙත් නැහැ, දුක අල්ලගන්නෙත් නැහැ. ඔන්න ඕකටයි අනිත්‍ය කියන්නේ. කියන්නේ නියම කරගන්නේ අල්ලගන්නේ නැහැ. කැඩෙනව විඳිනවට විනාශ වෙනවට කියන්නේ වය ධම්මා සංඛාරා. වැරදි ලෝකයේ බෞද්ධයන් අතර සිදුවෙච්ච වැටහීම තමයි මේ අනිත්‍යතාවය පටලවා ගැනීම. කිසිවක් නොඅල්ලා ගන්නා කෙනෙක් කවුරුන්ද? ස්ත්‍රියක්ද? කිසිවක් නොඅල්ලා සිටින්නේ නම් ඕ ඇය ස්ත්‍රියක් නොවේ. කිසිවෙක් නොඅල්ලා සිටින්නේ නම් ඔහු පුරුෂයෙක්ද නොවේ. පුඤ්ඤල ප්‍රතිරූපයක් මගින් සංකල්පයක් තුලින් පාලනය නොවන්නා වූ ස්වභාවය, දෘෂ්ටියක් මගින් පාලනය නොවන්නා වූ ස්වභාවය, එයයි මානසික සහනයේ ප්‍රතිපදාව. පුජ්‍යලත්වයේ ඉක්ම වූ ධර්මයේ පුජ්‍යලත්වයේ ඉක්මවාම අවබෝධ කරගත යුතුයි. ඒ පුජ්‍යලත්වයේ තුල ඉඳගෙන අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි ස්වභාවය. ජල තටාකයක තියෙන සීතල දැනගන්න නම් ඒ ජල තටාකයට බැසගත යුතුයි. ගින්දරේ තියෙන උණුසුම දැනගන්න නම් ඒ ගින්දරට ලං විය යුතුයි. ඒ වගේම ධර්මයේ තියෙන රසය, ගුණය, ස්වභාවය හඳුනගන්න නම් ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ධර්මයට ලං විය යුතුයි. කොහොමද ධර්මයට ලං වෙන්නේ? ඥානයෙන්, මනසින්. කොහොමද ධර්මයට ලං වෙන්නේ? අනුගත කිරීමෙන්, ධර්මයට අනුගතව මෙහෙයවීමෙන්. දේශනාව ලබා දෙන්නේ ඒ සඳහා. කිසිදු කෙනෙක් බලාපොරොත්තු නොවිය යුතුයි ඇඟේ චලනයන්. මේව සමාධිගත වෙනකොට අපිව වයිබ්‍රේෂන් එකක් ඇති වෙයි. ඒව එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක ධර්ම අවබෝධයට අදාළ සිද්ධියකුත් නෙමෙයි. එහෙම එකක් අවශ්‍ය නැහැ. මේක ප්‍රඥාමය දෙයක්. ඒ නිසා Tamanට එහෙම දෙයක් එයි කියලා බලන් ඉන්නත් එපා. වෙයි කියලා හිතන්නත් එපා. ඒ පිළිබඳව අවධානයක් තියෙන සැකයක් තියෙනවා ඒක අයින් කරගෙන තමන්ගේ පරිශ්‍රණය තමන් කරගෙන යන්න ඕන. කෑ වැදගත්. අධ්‍යාත්මික ලෝකය තුල අපිට හැකියාව ලැබෙන්න ඕන කාලය ඉක්මවා ලෝකය දකින්න. කාලය තුලින් දකින්න නැතුව කාලය ඉක්මවා ලෝකය දකින්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඉන්ද්‍රියන් තුලින් ලෝකය දකින්න නැතුව ඉන්ද්‍රියන් ඉක්මවා ලෝකය දකින්න ඕන. මොහොතක් ඔබ කල්පනා කරලා බලන්න, ඉන්ද්‍රියන් ඉක්මවා, ඒ කියන්නේ ඉන්ද්‍රියන්ගෙන් තොරව ලෝකය දැක්කොත් කෙනෙක්, එයාට මොන වගේද පේන්නේ කියලා කල්පනා කරලා බලන්න. විමසා බලන්න. දැන් ඉන්ද්‍රියන්ගෙන් බැලුවාම පේන විදිය දන්නව. ඇහෙන් බලද්දි, කනෙන් අහන්දි, නාසයෙන් ආග්‍රහණය කරද්දි, රස බලද්දි, ශරීරයෙන් දැනෙන දේවල් විඳිද්දි, ඒව සම්මිශ්‍රණය කරගෙන මනස තුල වර්ධනය කරගනිද්දී මේ පේන ස්වභාවය, මේ සදායතනවල ලක්ෂණේ ගුණේ ඔබ දන්නවා. නමුත් මේ ඉන්ද්‍රියන් වලින් තොරව බැලීම කියන එකේ තියෙන ගුණය දන්නවද? ඒ ගුණේ හඳුනාගත යුතුමයි. ඒ හඳුනා ගැනීමට හැකියාව තියෙන විමසීමෙන් අපෙන් මෙහි උත්තරයක් හම්බෙන්නේ නැහැ. මොකද වචනේ ගමන් කරන්නේ නැහැ ඉන්ද්‍රියන් හයින් එහාට. ඉතින් විශිෂ්ඨ ඥානය තමයි ගමන් කරන්නේ ඉන්ද්‍රියන් හයින් එහාට. ඒකනේ ලෞතුරා බුදු කෙනෙක් ලෝකේ හොයාගන්නේ අලුත්ම අලුත් දෙයක්. සාපේක්ෂිත නොව, අකාලික වූ, ලෝකේ නතර වූ, ලෝකෝත්තර වූ, ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධර්මයක්. ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවයෙන් නිදහස් වූවහම ඔබට ඉතා පැහැදිලි අනිවාර්යෙන් දුකක් නැහැ කියලා. අනිවාර්යෙන් ලස්සන දේවලුත් තව ලස්සන දේවලුත් නැහැ කියලා ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන සාමාන්‍ය ලදරු පාසල ඥානයක් තිබ්බත් ඒක තේරෙන්න ඕන. මේ ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවය තුළ තමයි ලස්සන දේ තියෙන්නේ, අවලස්සන දේ තියෙන්නේ, දුක තියෙන්නේ, සතුට තියෙන්නේ. අටලෝ දහමම කැරකෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවය තුළයි. මේ ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවය ඉක්මවනවා සමගම අපිට එවැනි තත්ත්වයක් නැහැ කියලා කාටවත් වැටහෙන්න ඕන. ඒ තත්ත්වයට යන්න ඔබ සූදානම් වෙන්න ඕන. හරියට රටකට යනවා වගේ තමයි. රටකට ගෙනියන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. ඒකට තහනම් ද්‍රව්‍ය හැටියට නම් කරලා තියෙන දෙයක් කිසි දෙයක් අපි මේ ගුවන් තුට පොළට අරගෙන යන්නේ නැහැ. අරගෙන ගියොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඒවා එතන තියාගන්න ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ නිවන් මගට ගමන් කරනකොටත්, නිවන් පුරයට ගමන් කරනකොටත් යම් කිසි රෙගුලාසියක් තියෙනවා. ඒ රෙගුලාසි වලට යටත්ව තමයි යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි නිවන් දකින්න හදනෝ මේ ඇහත් අරගෙන ගිහිල්ලා. බෑ කියන ඇහත් අරගෙන මෙහි ඉන්න බෑ කියනවා. නිවන් දකින්න හදනෝ අපි කනත් අරගෙන ගිහිල්ලා කියනෝ මේ කනත් ගෙනියන්න දෙන්න බෑ මෙහි. නාසය, දිව, ශරීරයත් අරගෙන යන්න හදනෝ කියනවා ගුවන්තුට පොළේදී මේවා අරගෙන යන්න බෑ. මම කියන මන කියන මනින් මේක දකින්න උත්සාහ කරන මනත් අරගෙන යන්න හදනවා. ඥාතිත්වය කියන මේගොල්ලෝ අරන් යන්න බෑ. මේ ඉන්ද්‍රියන් පහයි සිතයි තබලා ඔබ පමණක් එන්න. කොහොමද කියන්නේ? ඔබ ඉන්ද්‍රියන් පහයි සිතයි තබලා ඔබ පමණක් එන්න. දැන් ඔබට පමණයි යන්න පුළුවන්. ඇසට යන්නත් බෑ. කනට නාසයට දිවට ශරීරයට මනට යන්නත් බෑ. දැන් ඔබ යනවා. ඒ ටික ගුවන් තොටුපළේ තියලා යන්න සිද්ධ වෙනවා. සියල්ලම දැන් ඔබ ගමන් කරනවා. කවුද යන්නේ? ස්ත්‍රියන්ද පුරුෂයෙක්ද? කවුද යන්නේ? උස කෙනෙක්ද, මහත කෙනෙක්ද, බර කෙනෙක්ද, හැඩ කෙනෙක්ද, ලස්සන කෙනෙක්ද, අවලස්සන කෙනෙක්ද? කොහෙටද යන්නේ? කොහෙටද යන්නේ? මොකක්ද ඒ ගමන? කොයිද ආරම්භය, කොයිද අවසානය? ආරම්භයේදීම ඔබට වැටහෙන්න ඕන මේක දුක් නිරුද්ධ කරන ගමනක්, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක්. ඥානයෙන්, විශිෂ්ට ඥානයෙන් මේ ගමන ගමන් කරන්නේ. එතකොට මේක මනෝභාවයක්, සංකල්පයක්. සංකල්පයක් කරගන්නත් පුළුවන්. නමුත් විශිෂ්ට ඥානයක් ඇති පුඤ්ජලයකට සංකල්ප ඉක්මවන්නත් පුළුවන්. ගම්බීරෝ අයන් දම්මෝ පණ්ඩිත වේදනියෝ. අසිරිමත් දෙයක්. ඉතින් ලෞතරා බුදුහාමුදුරු කල්පනා කළා, මේක මිනිස්සුන්ට කිව්වොත් තේරෙයිද? මම හරි ප්‍රශ්නයක් පැන නැගුණා. ඉතින් උන්වහන්සේ තනිවම කල්පනා කරලා බැලුවා, මේක කාටද මං කියන්නේ කියලා. බලනකොට හිටපු ඒ බුද්ධිමතුන් දාර්ශනිකයෝ කීප දෙනෙක්ම නැති වෙලා මේ ගිහිල්ලා. අවසානේ මතක් වුණා, මේක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්කම ලැබේවි මාත් එක්ක, අර බවුන් වඩපු පස්වග මහණුන් එක්ක. ඔවුන්ටවත් මේක කියලා බලන්න ඕන කියලා ගියා. ඉතින් බොහොම අමාරුවෙන් ඒ කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කළා. උබෝ අන්තයෙන් සියලු අන්තවලින් නිදහස් වෙන්න කියන කාරණේ කියනවත් එක්කම, අර නිදහස කියන එක හොය හොයා හිටපු ඒ පස්වග මහණුන්ට, අර වැසි නැති මහ පොළොවට ඝන කාන්තාරයකට වැහි බිඳුවක් වටනා වගේ නිමි සැනසුණා එක දේශනාවෙන්. එක දේශනාවෙන් නිමි සැනසුණා. මොකද්ද කියුවේ? උබෝ අන්තේ නිදහස් වෙන, සියලු අන්තවලින් නිදහස් වෙන. දැන් මොකද වෙන්නේ? ඔබ ඒ දේ කරනවද ඔබේ මනස තුළ? නෑ. ඔබ කරන්නේ එකාන්තයක් අතහැරලා තවාන්තයක ඉල්ලනවා. බලන්න හොඳට, හොඳට පරීක්ෂා කරලා බලන්න. ඔබ එකාන්තයක් අතහැරලා තවාන්තයක ඉල්ලනවා. උභවන්තේ anu සියලු අන්තවලින් නිදහස් වෙන්න එකාන්තයක් අතහැරලා තවාන්තයක ඉල්ලන්න එපා. සියලු අන්තවලින් නිදහස් වෙන්න. ඒ මනාව හරියටම නෙවැරදි ලෙසම ප්‍රගුණ කරන්න, ප්‍රකට කරන්න. නැවතත් ඔබ දෙස හැරී බලන්න. මේ අන්තයකද මම ඉන්නේ? යම්කිසි අන්තයකද මම ඉන්නේ? සියලු අන්තවලින් මා නිදහස් විය යුතුයි. කවරක් සඳහාද? මනසින් නිදහස් වීමට, දුකෙන් නිදහස් වීමට, නිවන් දැකීමට, සතර අපායෙන් නිදහස් වීමට, මේ හිතේ තියෙන මානසික පීඩා කම්පන දුරු කිරීමට මාර්ගය තමයි සියලු අන්තවලින් නිදහස්ව මනස පුරුදු කරන එක. කවුද පුරුදු කරන්නේ? අන්තයකට නොවැටුණා නම් කෙනෙක් නෙමෙයි. මොකද්ද පුරුදු කරන්නේ? අන්තයකට නොවැටුණා නම් යමක් නොවේ. මොකද්ද ක්‍රියාව? අන්තයකට නොවැටුණා නම් ඒක ක්‍රියාවක් නොවේ. එයයි දහම. එය මනාව ප්‍රකට කරන්නේ. ඒ මනාව වඩන්න. සැම විටම මේ චින්තනයට නොවැටි ධර්මයට අනුගතව සිතන්න. ධර්මයට අනුව සිතන්න ඔබේ චින්තනයට හසු නොවේ. ධර්මයට සමාන කරගන්න ඕන. ධර්මය කියලා කියන්නේ වචන වලින් කියවුනේ නැති කොටස. කියන්නේ වචන ඉක්ම වූ අවස්ථාව. ධර්මය කියන්නේ ඒ කොටසට. අන්න ඒට අනුගත කරගන්න. එහෙම නැත්නම් අපි ඒකට කියනවා නිරෝධයට, නිවනට, නිදහසට. ධර්මය කියන්නේ එයයි. නිරෝධය කියන වචනේ තුල නිරෝධය නෑ. නිවන කියන වචනේ තුල නිවන නෑ. නිදහස කියන වචනේ තුල නිදහස නෑ. යමෙක් මේ වචන ඉක්මවනවද අන්න ඒ අවස්ථාවේ තමයි නිදහස කියන එක අත්විඳින්නේ. මේ භාවනාවන් අතර තව භාවනාවක් නොවේ. ඒ නිසා භාවනාවක් හැටියට ප්‍රගුණ නොකරන්න. එයයි භාවනාව, විදර්ශනා භාවනාව. එහි භාවිතා කරන්නා වූ කිසිවක් නැත. විමසා බලා නිදහස් වීම පමණක් නිසා එය සමත භාවනාවක් නොවේ, විදර්ශනා භාවනාවක්. අල්ලාගත් කිසිවක් නැති නිසා, සමතයක් නැති නිසා, සම්මතයක් නැති නිසා, සියලු සම්මතයන්ගෙන් නිදහස් වීමක් නිසා එය විදර්ශනා භාවනාවක්. නිරෝධ භාවනාව. අභාවිත භාවනා. භාවිතාවක් සිදු නොකරන මාර්ගයයි. මොනම රූපයක්වත්, වේදනාවක්වත්, සංඥාවක්වත්, සංකාරයක්, විඥානයක් භාවිතා කරන්නේ නැහැ. දැන් මෙහෙයවීමක් කරනවා නම් ඒක තමයි පුජ්‍යලත්වය, භාවිතා කිරීම. යම් කිසි සංඥාවක් අරගෙන ඊට අනුගතව එය භාවිතා කිරීම, මෙනෙහි කිරීම. හිත කිසිදු සංඥාවක බඳවල, රූපයක බඳවල, වේදනාවක, දැනුමක සකස් කරලා ගොඩනගාගත් දෙයක පිහිටවා නැත. උපාදාන රහිත, උපාදානයන්ගෙන් වෙන්ව සිටීමයි භාවනාව. ඒ පුජ්‍යලත්වයේ තුලින් සිදුවන්නක් නොව, පුජ්‍යලත්වයේ නිදහස් කිරීමෙන් සිදුවන්නක්. අවබෝධයේ සිදුවන්නේ ස්වභාවයෙන්. ඒ ඔබට ලබාගත නොහැකි. ඔබ කියන කෙනා ඉදිරිපත් වන හැම මොහොතකම අවබෝධය ඈතට යනවා. ඔබව කියන කෙනා, මම කියන කෙනා දුරු කරන තරමට ස්වභාවයෙන් අවබෝධය, ප්‍රත්‍යක්ෂතාවය, නිර්වාණය, සුවය තමා වෙතට පැමිණෙනවා. ඔබ සැනසීම ප්‍රාර්ථනා කරන විට සැනසීම පලා යනවා. ඔබ නොවන විට, මම නොවන විට සැනසීම අපව සොයා එනවා. පුජ්‍යලත්වයෙන් බැහැර වන විට සැනසීම අපව සොයා එනවා. අප සැනසීම සොයා යා යුතු නැත. අප පුජ්‍යලත්වයෙන් බැහැරවීම සියලු අන්තවලින් නිදහස් වීම පමණයි කළ යුත්තේ. එවිට සැනසීම අපව සොයා එනවා. නිතරම බලන්න ඔබ සියලු අන්තයන්ගෙන් නිදහස් වීද සිටින්නේ. ඔබගේ විඥානය, ඔබගේ සංඥාව, ඔබගේ අධ්‍යාත්මික දැක්ම. එහෙම නැත්නම් යම් කිසිවක් ග්‍රහණය කොට අල්ලාගෙනද සිටින්නේ. සියල්ල අත්හල අවස්ථාවේදී මානසික ක්‍රියාව නතර වෙනවා. සියල්ල අත්හල අවස්ථාවේදී පාලනය අනවශ්‍යයි. ඔබ දෙස ඔබ බලන්න, ඔබ ඇස අත්හැර වාසය කරනවාද? කන අත්හැර වාසය කරනවාද? නාසය අත්හැර වාසය කරනවාද? දිව අත්හැර වාසය කරනවාද? ශරීරය අත්හැර වාසය කරනවාද? මනස අත්හැර වාසය කරනවාද? එයයි ආර්ය ශ්‍රාවකත්වය. ඇස අතහැර, කන නාසය, දිව ශරීරය, මන කියන ඉන්ද්‍රයන් සය අතහැර වාසය කිරීමයි ආර්ය ශ්‍රාවකත්වය. ඔබත් ආර්ය ශ්‍රාවකයෙක් වන්න. එහි වේදනා නැත. සංවේදීතා සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා නැත. එහි ලෝභ, ද්වේෂ, මෝහ, රාග, මද, මාන, ඊර්ෂ්‍යා, කෙලෙස් 1500ම නැත. මමත්වය තුලින් කරන කිසිදු කාර්යයක් තුලින් නිවාන සැනසෙල්ල සොයා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මමත්වයෙන් බැහැරවන්නටම කල්පනා කළ යුතුයි. මමත්වය යොදවාගෙන සිත පාලනය කළත්, සිත හැදුවත්, සිත ආරක්ෂා කළත්, සිත දිහා බලාගෙන හිටියත්, සිත දුකයි කිව්වත්, සිත සැපයි කිව්වත් එහි නිවනක් නැහැ. එබැවින් මමත්වයෙන් නිදහස් වීමටම කල්පනා කරන්න. එයට ක්‍රමවේදයක් නැත. ක්‍රමවේදයෙන් නිදහස් වන්න මෙනෙහි කළ යුත්තක් නැත. ශූන්‍යතාවයද ඉක්ම වූ විට නිදහස ඇත්තේ. ඔබේ අධ්‍යාත්මික ඇසට එය දකින්න පුළුවන් කමක් නැහැ සාතහරින්න. ඇස මමත්වයේ මුල් වෙලා තමයි දකින්නේ, සොයන්නේ. ඒ නිසා ඇස සාතහරින්න. ඔබ විසින් සකස ගන්න ලද පදනමක් තුලින් හෝ වාචිකව ඇසෙන වාක් මාලාවක් තුල හෝ ක්‍රියාවකට නොඇටෙන්න, සියලු ක්‍රියාවන්ගෙන් නිදහස් වන්න ඔබ විසින් හදා ගන්නා පදනමක් තුලින් හෝ දේශනාව තුළ ඇසෙන වාක්මාලාව තුළ සකසා ගන්නා ක්‍රියාවක් පදනමක් තුළින් හෝ තවත් ක්‍රියාවකට එළඹ ගැනීමෙන් වළකින්න, තවත් අන්තයකට පාත්‍ර වීමෙන් වළකින්න. මේ කරන්නේ යුද්ධයක් නේද? රස බිම්බර මාර්යම එනවා, එයත් එක්ක සිදු කරනු ලබන යුද්ධයක්. තණ්හා රති රගා එනවා, ඒගොල්ලෝ නටනවා, වේලාවකට බලනවා නේද, වේලාවකට නොබලනවා. ඒත් යුද්ධයක් සිදු වෙන්නේ. සංඥා දෙකක් පිළිබඳව මම පැහැදිලි කරන්නේ. සංඥා දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද මේ සංඥාව කියන එක කොතනද ක්‍රියාත්මක වෙන්නේ? අපි මොලේනේ නේ, මොනම හරි දෙයකින් සංඥාවක්. ඔබට සරලව ඒක මම කියන්නම්. මෙහෙම මෙහෙම කරද්දී දප්පුඩියක් මෙහෙම ගැහුවා සංඥාවක් නේ. ටක් ගාලා හැරිලා බලනවා කවුද මේ කියලා. ඊට පස්සේ මාර්ග සංඥා හැව නේද? පාරලිස්සන සුළුයි ආදි වශයෙන් ඒ තියෙන ඒවටත් කියන්නේ සංඥා. ඊට පස්සේ කලර් ලයිට්ස් වලටත් කියන්නේ සංඥා. සංඥා විදුලි බබළු. එවිට අපිට මේ සංඥාවල් මේ ඉන්ද්‍රයන් කීයකින් එන්න පුළුවන්ද? පහෙන්ම එන්න පුළුවන්. සමහර කෙනෙකුට අපි කතා කරන්නේ ඒයි මේ කියලා අඬ ගහන්නෙත් නැහැ, නැත්නම් නම කියන්නෙත් නැහැ. තට්ටුවක් දැම්මහම හැරිලා බලනවා. ඒ මොකද? එහෙනම් කාය ශරීරයේ දැන්වීමිනුත් අපිට මේ සංඥාවක් දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඇස මාර්ගයෙන් නම් ඈත කෙනෙක් ඉන්නවනේ, අපි ශබ්ද කරන්නේ අතවන්ල විතර එන්න කියලා කියනවා. එතකොට ඇස හරහත් සංඥාවයි ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ ගන්ධයක් ආන්න දැන් බත පිච්චෙනවා. කොයිද සංඥා? ටක්කල ගියා. ඊට පස්සේ රස හරහා අපි කියන මේකට ලුණු වැඩි, මේකට තුන පහ වැඩි කියලා ආදි වශයෙන් කියන. එහෙමනම් මේ සංඥා කියන ගුණය ඒකයි. සංඥා කියන ගුණය මේ මොළයට තේරෙන සංඥා ගුණයක් ඒක. එතකොට සංඥා වර්ග දෙකයි. මොකන්ද මේ සංඥා වර්ග දෙක? එකක් රූප සංඥා. දැන් අපි ඔය මෙතෙක් වෙලා කියපු කරුණවල තියෙන්නේ රූප සංඥාවක් නේ තියෙන්නේ. ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් රූපයක් කරහා පැමිණුණා නම් ඒ හැම දෙයකම තියෙන්නේ රූප සංඥාවක්. රූප සංඥාව අත්හරිනවත් සමගම ඊළඟට එයා වැටෙන තව සංඥාවකට. ඒක අත්හරින හරි අමාරුයි. ඒක අත්හැරෙන මේ භාවනාව තුළදී ඊළඟට එයා වැටෙන තව සංඥාවකට. මොකක්ද ඒ වැටෙන සංඥාව? අරූප සංඥා. එතකොට අපිට හිතෙන්න පුළුවන් අරූප සංඥාවකුත් තියෙනවද? ඒක සංඥාවක්ද? ඔව්, ඒක සංඥාවක්. ඒක සංඥාවක්. ඉතින් වංචනික ධර්ම තුළින් අපි හිතුවොත් එහෙම එතන මොකවත් නැහැ කියලා වැරදි. ඒ නිසා අපි සංකල්පමය වශයෙන් අරූපී ස්වභාවයක්, හිස් ස්වභාවයක් කියලා දකින තැන සංඥාවක් තියෙනවා. හිස් වූ ආකාශ සංඥාව, එහෙම නැත්නම් අරූපී සංඥාව ක්‍රියාත්මක වෙනවා. එතකොට සංඥා නිරෝධය කියලා කියන්නේ රූප සංඥාවක් නෙමෙයි අරූප සංඥාවක් නොවේ. එහෙමනම් මේ රූප සංඥාවක් අරූප සංඥාවක් ඉක්මවයිද? එයයි නිරෝධය. එයයි නිදහස. මේ දැන ගැනීම අතිශයින්ම වැදගත්. ආර්ය ධර්මයේ ප්‍රකට කරන කෙනෙකුට, නිවන් දකින්න කැමති කෙනෙකුට, මාර්ග සත්‍ය අවබෝධයන් ලබන්න කැමති කෙනෙකුට මේක වැදගත්කම තියෙනවා. ඊළඟට අහන නිවන් දකින්න ක්‍රමය මොකන්ද? ඔය තමයි ප්‍රශ්නේ. ඒකද කියන්නේ තියෙන්නේ සම්‍යක් ප්‍රතිපදාව. මොකද මේ සම්‍යක් ප්‍රතිපදාව කියන්නේ? දෘෂ්ටි වලින් වෙන් වූ, සංකල්ප වලින් වෙන් වූ, වචන වලින් වෙන් වූ ආදි වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒකයි. ඊළඟට ඒක ප්‍රතිපදාවක්ද? ඒ ප්‍රතිපදාවල් පුරුදු කරන්න පුළුවන් සත්ව පුජ්‍යල ආත්ම කියන ගුණාංග වලට පමණයි. ප්‍රතිපදානේ හැමදාම ජීවිතේ අපි කළේ නේද? ප්‍රතිපදාන ප්‍රතිපත්ති තමයි පුරුදු කරන්නේ. ඒ පුජ්‍යල ලෝකයේ ස්වභාවය ඒකට ප්‍රතිපදාවක් නැහැ කියපු ගමන් හිතනවා අයිහෙන අපිට කරන් දෙයක් නැහැ. පාඩු ඉන්න තමයි තියෙන්නේ කියලා. නැහැ. ඒ ප්‍රතිපදාවක් නැති එක තමයි ඔබේ ප්‍රතිපදාව බවට පත් කරගන්න ඕන. දැනට ඉන්නේ ප්‍රතිපදාවල් වලනේ. අපි ප්‍රතිපදාවක් නැති ස්වභාවයට පත් වෙන එක තමයි අපේ ප්‍රතිපදාව බවට පත් කරගන්න ඕන. එහෙම නැතුව අර සුපුරුදු පරිදි ගෙවල් වල ජීවත් වුණ විදියටම ඉන්න කියන එක එයයි විය යුත්තේ. එයයි නිදහස. කොමකින්ද අපි නිදහස් වෙන්නේ? සියලු රූප වලින්, සියලු වේදනාවන් වලින්, මානසික වේදනාවන් වලින්. සියලු සංඥාවන් වලින්, සියලු සකස් කිරීම් වලින්, සියලුම දැනුමෙන් ඔබ නිදහස් වෙනවා. එවන් වූ කෙනෙකුට කවර වූ දුකක්ද, කවර වූ සැපක්ද? ඒ තමයි අවේදීත නිරෝධ සහගත නිවුණු සැපය, නිවන් සැපය, නොවිඳිනා සැපය, අදුක්ඛම සුඛ. දුකකුත් නොවේ, ඒක සැපකුත් නෙමේ. ඒ නිසාම සැපයි, ඒ නිසාම සැහැල්ලුයි. වේදනාව ඉක්මවා සිටිනවා. වේදනාව ඉක්මවා සිටිනවා. ඒක සුවිශේෂී ඥාන දර්ශනයක්. යදා පඤ්ඤාය පස්සති, ඥාන දර්ශනයක්. නිර්වාණය කියන්නේ ඥාන දර්ශනයක්. ඒ ඥාන දර්ශනයක් තුලින් පැහැදිලිවම පුළුවන් පුජ්‍යලයකගේ මනස නිවැරදි කරගන්න. එය දරාගෙන ඉන්න දෙයක්වත්, පවත්වාගෙන ඉන්න දෙයක්වත් නෙමෙයි. අර සමත භාවනාවල් වල වගේ හැමතිස්සෙම කියෝ කියෝ අල්ලගෙන ඉන්න, දරාගෙන ඉන්න, පුහුණු කරන්න කිසිම දෙයක් නැහැ. රූපයට නොබැස ගැනීම, වේදනා සංඥා සංකාර වලට බැස නොගැනීම, විඥාණයට බැස නොගැනීමම තමයි. රූප සංඥාවටවත් අරූප සංඥාවටවත් පැමිණෙන්නේ නැතුව නිරෝධ සංඥාව තුළ සිටිනවා. එයට වීරිය අවශ්‍ය නැහැ. වීරිය අවශ්‍ය කරන්නේ රූප සංඥා පවත්වන්න, අරූප සංඥා පවත්වන්න. රූප තලවල, අරූප තලවල රැඳෙන්න ලොකු වීරයක් ඕන. වීරිය ඉක්මවුවට පස්සේ චාරූප තලවල, අරූප තලවල රැඳෙන්නේ නැහැ. එහෙමනම් එතන තියෙන්නේ ආමිෂ සැපයක් නෙමේ, නිර්ආමිෂ සැපයක්. දැන් රූප සංඥාවල තියෙන්නේ ආමිෂය. ආමිෂය කියලා කියන්නේ ප්‍රත්‍ය වෙන, විඳින්න පුළුවන් සංස්කාරක පංච උපාදානස්කන්ධය ධර්මය හැටියටයි සලකන්න පුළුවන්. අසංකාරික සැපයක්. සංස්කාරක ලෝකේ දෙයක් එතන නැති නිසා අසංකාරික සැපය. දැන් ලෞකික ලෝකයේදී විඳින්නේ සංස්කාරක සැප. ආහාරයක් වේවා, ලස්සනව ලස්සන පිළිබඳව කල්පනා කරලා වේවා, සංස්කාරක සැප. ඒක නිර්වාණ ධර්මයේදී ලබන්නා වූ, දකින්නා වූ දෙයක් නැත. පුදුමේ කියලා කියන්නේ සත්‍ය අවබෝධයට පත් වුණාම මේක මම දැක්ක කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නේද? මම දැක්ක කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි? මම නැතිවීමම තමයි එයාගේ අවබෝධය. මම නැතිවීමම තමයි එයාගේ අවබෝධය. ඒ නිසා මම දැක්කා නොවේ, මම අවබෝධ කරගත්තා නොවේ. පැහැදිලිනේ? ඒ ආකාරයෙන් උයි වැඩෙන්නේ සම්පූර්ණයෙන්ම අර අරිහත්ත්වයේ කියන උත්තරීතර අවස්ථාව දක්වා. ඒ නැතත් සතරාපාගාමී වෙන, අගතිගාමී වෙන ස්වභාවය මනසේ දුරු කිරීමත් සමගම සතරාපාගාමීත්වයට යන ගතිය තමා තුලින් පහව ගිහිල්ලා තියෙනවා කියලා අපි කියන්න ඕනේ. තමන්ම දැනන, තමන්ටම තේරෙනවා. අපායගාමී චිත්ත බලවේග මල්ලඟ නෑ, දැඩි ලෝභ නෑ, දැඩි ද්වේෂ නෑ, දැඩි මෝහ නෑ. මම කියන්නේ ආරම්භයේදී නැහැයි කියලා කියන්නේ නෑ, තියෙනවා. ධර්මයේ දැකපු කෙනෙක් ළඟ තියෙනවා. හැබැයි ඒකේ පුදුම කියලා කියන්නේ අර ගැඹුරටම ගියාම අර පුජ්‍යලත්වයේ අවදි වෙන්නේ නැණි දැඩි බව උපදින්න. ඒ නිසා මොකද වෙන්නේ? සංසිඳෙනවා. ලෝභයක් වුණත් ඇති කරගෙන දිගට ගියාම සංසිඳිලා යනවා. ද්වේෂයක් වුණත් සංසිඳිලා යනවා. ඒක තමයි මුල් අවස්ථාව. ධර්ම අවබෝධයේ වීමේ මූලික සංයෝජන අඩුවීමේදී තියෙන අවස්ථාවේ ලක්ෂණ. ඉතින් ඒ ආකාරයට මෛත්‍රී විහරණය, එහෙම නැත්නම් ඒ සම්මා සමාධි සම්මා සති ගුණයන් දිගින් දිගටම පුරුදු පුහුණු කිරීමෙන් සමස්ත ආර්ය අෂ්ටාංග මාර්ගයේම හඳුන ගන්න මුලින්ම සංයෝජන තුනක් අඩු වෙනවත් සමගම ඊළඟට තමයි ප්‍රකට කිරීම, භාවිතා බහුලී කතා වැඩෙනවා. එසේ වැඩිමින් සම්පූර්ණයෙන් ශරීරයෙන් මේ සියල්ල පහ කිරීමෙන්, දුරු කිරීමෙන්, ඉවත් කිරීමෙන් සහනය සලස ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මනුෂ්‍යත්වයක් ලැබූ හැම කෙනෙක්ම දැකිය යුතු කාරණයක්, තේරුම් ගත යුතු කාරණයක්, යම්කිසි යුද්ධයක් කළ යුතුයි මෙය දිනා ගැනීම සඳහා. එය දිනා ගන්න තුරු තමයි මහන්සිය. දිනාගත්තට පස්සේ එහෙම මහන්සියක් වෙන්න අමෝතුවෙන් විශාල පීඩාවක් ලබන්න ඕනේ නැහැ. අර දස බිම්බර මාරයෝ පරාජ කරන කන්නේ අර යුද්ධයක් තියෙන කාලේ වගේ තමයි. දැඩි වෙහෙසක් දරන්න වෙනවා යුද්ධයක් තියෙන කාලේක. දිනාගත්තට පස්සේ ඊට පස්සේ පරිපාලනය හරි ලේසියි. ඒ වගේ තමයි තමන්ගේ අධ්‍යාත්මය තුළ තමා ජය ගන්න ඕන. ධර්මයේ නැමැති සද්ධර්මයේ නැති නැමැති දජයේ තමන්ගේ ආත්මය තුළ ඔසවන්න ඕන. දැනට ඔසවගෙන ඉන්න දජයේ තමයි මමත්වයේ දජය. මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මම පුජ්‍යලයෙක් මේ කියලා ලොකුවට මේ දජයක් තමාගේ තුළ තියෙනවා. ඒ තුළ මොකද කරන්නේ? මොකද ඇති වෙන්නේ? විශාල වේදනා, මේ දුක මගේ, මේ සැප මගේ, මේ දේවල් මගේ, මගේ මගේ ආත්මය කියන හද රිද්මයක් ගලාගෙන යනවා. ඒ ගලාගෙන යෑම තුළදී හැම මොහොතකම සුඛ වේදනාවෙන් දැවෙනවා, දුක්ඛ වේදනාවෙන් දැවෙනවා. මොනව මනසට දුන්නත් පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. මහ සාගරයට වැටෙන ජලය වගේ කවදාවත් පිරීතිරි යන්නේ නැහැ. ස්වභාවයක් තියෙනවා. ඒ වගේ ලක්ෂණයක් මේ මනසෙ තියෙනවා. එවන් වූ ලෝකයක් තුළ තමයි මේ මනස ඉක්මවන ධර්මයක් තියෙනවා කියලා ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සොයාගත්තේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති, ඔබ ධර්මයේ දකින්න මාව පේනවා. එනිසා අදත් බුදුන් දකින්න පුළුවන්. කාය ශරීරයෙන් නෙමෙයි, ධර්ම ශරීරයෙන් බුදුන් දකින්නවා කියන එක එදත් බුදුහාමුදුරුව නිර්වචනය කළේ කාය ශරීරයෙන් දකින්න එකද? නෑ, කාය ශරීරයෙන් දකින්න එක බුදුන් දකින්න එක නෙමෙයි. එහෙම බැලුවාම නිකම් මිනිස්සෙක් පේන්නේ. නිකම් මිනිස්සෙක් පේන්නේ. ධර්මයෙන් කෙනෙක්ව දකින්න, ධර්මයෙන් දුටුවාම තමයි ඒ ලස්සන තේන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ සදාතනිකයි, අමරණීයයි. බුදුවරු මේ යන්නේ නැහැ. මේ යන්නේ නැති නිසා උපදින්නේ නැහැ. ඇයි බුදුවරු මේ යන්නේ නැත්තේ? මේ යන කිසිම දෙයක් බුදුවරයෙක් ළඟ නැහැ. රහතුන් මේ යන්නේ නැහැ. ඇයි රහතුන් ළඟ මේ යන කිසිවක්ම නෑ? හැබැයි සාමාන්‍ය ලෝකේ ඉන්න අය මේ යනවද නැද්ද? මේ යනවා. ඇයි? ඔවුන්ට මේ යන දේවල් ගොඩාක් තියෙනවා. කෙස් ගහ මේ යනවා, අන්න මගේ කෙස් සිදෙනවා. දත් ටික මේ යනවා, අන්න මගේ දත් ටික හැලුණා. දැන් ඉතින් ප්ලාස්ටික් දත් සෙට් එකක් හොයන්න ඕන. ඉතින් මේ හන්දිපත් ආදී මේ යනවා. ඉතින් ශරීරත් ඔන්න මාව මැරෙන්න හදනවා, මේ යනවා කියලා කියනවානේ. ඒකයි වැදේ. මේ යන කිසිවක්ම නැහැ. ඒ අධ්‍යාත්මික දර්ශනය. ඉතින් මේ අධ්‍යාත්මික දර්ශනය භෞතික ලෝකෙත් එක්ක ගලප ගන්න එපා. භෞතික ලෝකයේ ඔබ ඒ විදියට ඒ නිලයට හා තනතුරට අනුව ජීවත් වෙන්න. මවක් නම් මවක්, පියෙක් නම් පියෙක්, ආයතන ප්‍රධානියෙක් නම් ප්‍රධානියෙක් හැටියට ඔවුන්ට අදාළ භාෂාව සහ ගුණය සහ සම්මුති සම්ප්‍රදාය තුළ ජීවත් වෙන්න. මේ පරමාර්ථ දර්ශනය තමාගේ හිත පිණිස අධ්‍යාත්මික රටාවක් පමණයි, දර්ශනයක් විතරයි. දැන් වේගෙන් අනුගත වීමේ හැකියාව තියෙන්න ඕන. ඉතාම දුර්වල මනසක් තියෙන මිනිසෙක් ළඟට ගියා, ඒ මට්ටමින් එයාට තේරෙන මට්ටමින් ඉන්නවා. ඉතාම ඉහළ පඬිවරයෙක් එක්ක කතා බහ කරන්න ගියාම ඒ මට්ටමට ඉක්මනින් අනුගත වීමේ හැකියාව ලැබෙනවා. පොඩි ළමයෙක් වගේ පොඩි මනසක් තියෙන කෙනෙකුට ඒ වෙලාවට ඒ ස්වභාවයෙන් අනුගතව කතා කිරීමේ හැකියාව ලැබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. බුදුරජාණන් වහන්සේ දවසක් මේ අනේපිඩු සිටුතුමාගේ නිවසට වැඩම කරපු වෙලාවේ එක මිනිපිරියක් අඬනවා හෝ ගාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආවෝ, ඇයි මොකද එච්චර හයියෙන් අඬන්නේ ළමයා? ඒ ස්වාමීනි, බෝනික්කගේ අත කැඩිලා. ඒ නිසා ඒ කාලේ මැටි වලින් එහෙම හදන මොන මොන හරි ක්‍රමවේදයකට හදන බෝනික්කු ලී වලින් එහෙම හිටියනේ. ඉතින් එයාගේ අතක් කැඩිලා, ඒ නිසා බබාට දුක හිතලා අඬනවා. ආ එක්කන් එන්න මෙහාට කියලා බුදුහාමුදුරෝ ඒ බබාට මොකද කිව්වේ? අපි දවල්ට දානි පූජ කරලා දානි වළඳලා පින් දෙමු කිව්වා බෝනික්ක. මොකද ඒ ළමයා හිතන්නේ බෝනික්ක මැරිලා කියලා. බෝනික්ක මැරිලා එයාගේ අත කැඩිලා එයාට අපි පින් දෙමු කිව්වා. එද හේතුව එයා දන්නව පන්සලට ඇවිල්ලා හැමදාම දන් දෙනවා පින් දෙනවා කියන දන්න ඉති අරම කියලා. ඒ කාඩද ඒ කතා කරේ පුංචි මනසට. එහෙම නැතු එතෙන්දී අර මහා අභිධර්ම කතා කළා. ඒ මොකුත් නැහැ මේකේ සතේ පුජ්‍යලයක් නැහැ ළමයෝ, ඔන්න ඔය බෝනික් අතහැරලා දාන්න. ඈ ඈ ඒව කතා කරේ නැහැ. ඒ නිසා ඒ විදියට අනුගත වීමේ හැකියාව තියෙන්න ඕන. සම්මුතියක් තුළ එහෙම පරමාර්ථයක් සෑමතනම කුළු ගන්නවන්නේ නැහැ. අප වුණත් පරමාර්ථ ධර්මයක් අපි මේ තෙන්ට ආවහම කතා කරනවා, ධර්මාසනයට ආවහම කතා කරනවා, ප්‍රශ්නයක් ඇහුවොත් කතා කරනවා. ඒ ඇරෙන්නට වැඩි කතා කරන්නට යන්නේ නැහැ. මොකද ඒ ඉන්න පුජ්‍යලයා පරමාර්ථ ධර්මයක් අසන්නට සූදානම් මනසක නොවේ නම් සිටින්නේ. අපි කොහොමද ඒක දෙය කතා කරන්නේ? එහෙම කතා කරන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ ඇසීමට සූදානම් වූ මනසකටමයි ධර්මයේ කතා කරන්න ඕන. ඒකයි. ධර්මයේ එහෙම නැතුව මේක අපිට දෙන්න බෑනේ. ඔබ ධර්මයේ ලබා ගැනීමට සූදානම් කෙනෙක් විය යුතුයි. ඔබ විමුක්තිය සොයා යන කෙනෙක් විය යුතුයි. ඔබේ මානසික නිදහස සොයා යන කෙනෙක් විය යුතුයි. හැබැයි ඉතින් මායя ආදීවි පස්සට දැන් එපා යන්න එපා. ඔහොම නතර වෙන්න. කවුද කියන්නේ ඔබේ මනස? කියන යන්න එපා. මාව මරන්නද හදන්නේ කියලා හය. ඈ එවිට අවස්ථාවන්වලදී මායයත් එක්ක සාකච්ඡා කරනවා. මායя දැන් මා ඔබව ගොඩාක් කාලයක් ආරක් මේ රැක බලා ගන්නවා. ඔබ වෙනුවෙන් මම බොහෝ කාලයක් සේවා කරලා තියෙනවා. ඔබ මට මොකද්ද දුන්නේ? දුක. ඔබ සැපයි කියලා දෙයක් දෙනු, ආයි ඔබ ඒකම කරකවල මට දුකක් හැටියට ආයි පෙරලලා දෙනවා. මාව හැමදාම රැවට්ටුවා. ඔහොම කතා කරලා බලන්න මනසට. එතකොට මායя මොකද කියන්නේ? ඔළුව අත ගහගෙන කල්පනා කරනවා. ඉතින් මායя කියනවා, "ඔයි මට පුළුවන් විදියටනේ මං සැලකුවේ." මායя කියනවා එහෙම කියනවා, "මට පුළුවන් විදියටනේ සැලකුවේ" කියලා කියනවා. ඉතින් මං දන්නේ එච්චරයි. මම දන්නේ මේ කැඩෙන විදෙන ලෝකයේ දේවල් පමණයි. මම මේ නොකඩෙන නොබිදෙන ලෝතුරා බුදුවරු දන්න විෂය මම දන්නේ නැහැ. ඒකනේ. දැන් මායя මට කියනවා මේ මම තරුණ කාලේ නිසා ඔබ තරුණයි. තව ටිකක් ඉන්න වයසට ගිහිල්ලා පුළුවන්. ඔක දකින්න. කියලා. දැන් මෙතන ධනය නිලයේ බලයේ තියන අයට හිතෙනවා මොකටද ඔබ නිවන් දකින්නේ? ඔයාට රෝහල් ආරක්ෂණයක් තියෙනවා. බය වෙන්න හොඳ නැහැ. ලෙඩ වුණාම ඉස්පිරිතාලේ ඉන්න පුළුවන්. ඈ ඊට පස්සේ මේ ඔයාගේ සමාගමෙන් ඔයාට ගෙවනවා. බය වෙන්න ඕනේ නැහැ, ලෙඩ වෙන්න ඕනේ නැහැ, සමාගමෙන් ගෙවනවා. ක්ෂණයෙන් ගෙවනවා කියලා. ඒ එතකොට ඉතින් අහලා බලන්න ඕන, ඇත්තටම පිහිට වෙන්න පුළුවන්ද? පිහිට වෙන්න බෑ. දරුවන්ට පිහිට වෙන්නත් බෑ, මහත්යට නෝනට පිහිට වෙන්නත් බෑ, නෝනට මහත්යට පිහිට වෙන්නත් බෑ, ධනයට පිහිට වෙන්නත් බෑ. ඉතින් යමෙක් හිතාගෙන ප්‍රමාද වෙනවා නම් පුත්තාමත්ති ධනම්මත්ති කියලා, මට ධනේ තියෙනවා, මට පුතුන් ඉන්නවා, මට රක්ෂණේ තියෙනවා, ඉන්ෂුරන්ස් කරලා තියෙන කියලා හිතලා ප්‍රමාද වෙනවා නම් ඒක කවුද? ඉතිභාලෝ විහඤ්ඤති. ඒ භාල සිතුවිල්ලක්. ඒ තුල ඔබට රකවරණයක් නෑ. දැන් මම නම් නිවන් දකින්නේ බස් එකේ යන්නවත් සල්ලි නැති කාලේ. එතකොට එල්ලෙන්න වෙලක් නෑනේ. කොහොමකත් එල්ලෙන්න දෙයක් නෑ. ඉතින් අර තියෙන අයට ගොඩාක් හිත ඇවිල්ලා අර කතාව කියනවා. ඇයි ඔබ මේ ධර්මයේ දකින්නේ? ඕන්නේ නෑ. ඔබට තියෙනවනේ, ඔබට තියෙනවනේ, ඔබ ශක්තිමත් නේ කියලා. එතකොට කියන්නේ නෑ නෑ, ඒව මගේ ශක්තියක් නෙමෙයි. ඒව මට අදාළ ශක්තියක් නෙමෙයි, ඒ ලෝකේ ශක්තිය. ඒ ලෝකේදී සම්මුතියක් විතරයි. එහා පැත්තේ තියෙන ගරුළු ගැටේ මෙහා පැත්තට ගෙනහවට ඒ පස් ටික මගේ නෙමෙයි. ඈ යංගිසි තාප්පයක් කොටු කරලා බැඳගෙන අපි මේ ජීවත් වුණාට මේ පොළව මගේ නෙමෙයි. ඒ සම්මුති ලෝකය තුලින් වෙන්වීමක් පමණයි. එච්චරයි. ඒ කතා බහ නිතරම තමා තුළ තියෙන්න ඕන. ධර්ම සංවාදයේ කියන එක. ඒක තියෙන්න ඕන. පැහැදිලිනේ? අරෝපී සංඥාව කියලා කියන්නේ හිස් බව. හිස් බව. දැන් අපි මෙතන අරෝපී කොටස, හිස් කොටස පෙන්වන්න කියලා කිව්වොත් අපි පෙන්වන මේ අවකාශ කොටස පෙන්වන මේ අවකාශ කොටස අරෝපී හිස් කියලා. ඒ මනසෙත් අපි හිස් බවක් දකින්න කැමති වෙන. ඔක්කොම සිතුවිලි අයින් කර කර කර කර ඔන්න හිස් බවක් දකින්න කැමති වෙන. එතකොට එයා වඩන්නේ මොකන්ද? අර අරූපී සංඥාව. එයාට හම්බ වේද සංඥා නිරෝධයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එයා ඒ සංඥාව අතහරින්න ඕන. මමත් කාලයක් එක්තරා භාවනා ක්‍රමවේදයකට හසු වෙලා කාලයක් වැඩම මේ වැඩුවා. මොකද්ද මේ අරූපී සංඥාව? අරූපී සංඥාව වැඩම වැඩිමින් තුලින් පවා යන්න පුළුවන්. කොහටද? නේව සංඥා නා සංඥා යතනට යන්න පුළුවන්. හැබැයි නේව සංඥා සා සංඥා යතන පැත්තේ නෙමෙයි තියෙන්නේ සංඥා නිරෝධය. නේව සංඥා නා සංඥා යතන සම්මෝධිනෝ කියන්නේ කය මිය ගියා හා සමාන කයෙන් වෙන්ව වාසය කිරීමක් ඒක. හැබැයි අර සංඥා තමන්ගේ වීර්ය බලයකින් පවත්වම නිසා එක සංඥාවක් තියෙනවා. වෙන කිසිදු සංඥාවක් නෑ. එක සංඥාවක් තියෙනවා, අරූපී සංඥාව. ඒ සංඥාව තුළින් නැවත අනිකුත් සංඥාවල් සැකසීමේ හැකියාව තියෙනවා, ගුණය තියෙනවා. අශේෂ විරාග නිරෝධ වූ අවස්ථාවක තමයි සංඥා නිරෝධය කියන එක ලබන්නේ. දැන් අපි ওই ශූන්‍යයි කියලා හඳුන්වන දේ තමයි අරූපී සංඥාව කියලා කියන්නේ. අපිට ග්‍රහණය කරන්න දෙකක් නැහැ. දැන් මේ භාවනාව වුණත් කෙනෙක් ගොනු කරන්න උත්සාහ කරන්නේ එක රූපී දෙයක් හැටියට, එහෙම නැත්නම් අරූපී දෙයක් හැටියට. එහෙම නැත්නම් ක්‍රියාවක් හැටියට, එහෙම නැත්නම් අක්‍රියාවක් හැටියට. මේ ලෝකේ තියෙන්නේ ආකාර දෙකයිනේ. ක්‍රියාවාදී, අක්‍රියාවාදී. එහෙමනම් දැන් මේ ප්‍රතිපදාව ක්‍රියාවාදියත් නෙමෙයි, අක්‍රියාවාදියත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්ම නිරෝධාය සංවත්ති වගේ වචන වලින් පැහැදිලි කළා ක්‍රියාව ඉක්මවන්න. එතකොට ඒකටත් අනිත් ආගමිකයෝ ටික මතක් කළා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අක්‍රියාවාදී ධර්මයකට වැටෙනවා කියලා. නමුත් නැත්තම් ඉතින් හරියට හේතුඵල ධමයක්, හේතුඵල නිරෝධයක් කියලා නිවැරදි නිර්වචනයට ආපු කට්ටිය නෙමෙයි. අර වැරදි නිර්වචනයක තුල ඉඳගෙන බුදුහාමුදුරන්ට චෝදනා කරලා තියෙනවා අක්‍රියාවාදී ධර්මයක යෙදෙනවා කියලා. අනිකුත් අය සැබෑ අක්‍රියාවාදී ධර්ම වෙනම මේ ඒ යම් යම් පූජකයෝ ළඟ තිබුණා. ක්‍රියාවාදී ධර්මත් තිබුණා. මේ ක්‍රියාවාදියක්වත් අක්‍රියාවාදයක්වත් නෙමෙයි. ඉතින් අරූපී සංඥාව කියලා කියන්නේ සංඥා නැති අවස්ථාවක්. ඒකේ ගොඩක් දේවල් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. රූපත් නැහැ, ශබ්දත් ගන්ධත් රසත් නැහැ. නමුත් හිස් ස්වභාවය දිහා බලාගෙන ඉන්නවා. හිස් ස්වභාවය දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ කාලේ සමහර ශාස්ත්‍රවරු හිටිය හේතුව කල්පනා කළා මේක තමයි අවසාන විමුක්තිය. විශ්වය හිස්. ඒ නිසා විශ්වය දිහා බලාගෙන හිටියාම මේ මනස විශ්වයට එකතු වෙලා යනවා කියලා කල්පනාවකට ආවා. නමුත් මේ එහෙම කතාවක් නෙමෙයි අපි කතා කරන්නේ. එහෙම එකක් නෙමෙයි. මේ අරූප සංඥාවක් නෙමෙයි. රූප සංඥාවක් නෙමෙයි, අරූප සංඥාවක් නෙමෙයි. මේ සංඥා නිරෝධයක්. ඉතින් සංඥා නිරෝධයක් පුජ්‍යලයක් කරගන්නේ කොහොමද? ඒක ඉබේ සිදු වෙන දෙයක්. ඔබට ඒක ලබා ගන්න බෑ. ඔබට ඒක ලබා ගන්න බෑ. ඔබම නැති කර ගන්න ඔබට පුළුවන්. ඔබට ධර්මය කියන එක ලබා ගන්න බෑ. ඒක ලැබෙන්න ඕන. ඒක ඉබේ ලැබෙනවා මිසක් ඒක මොහොතකදී ඔබට ඒ දේ ලබා ගන්න බෑ. ඒ තේරුම් ගත්ත අයට ඒකනේ නේද කියන්න පුළුවන්. ඒක ලැබෙන දෙයක් මිසක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක මොහොතකදී ලැබෙනවා. මමත්වය නැති වෙලා යන්නේ යම් වෙලාවකද, ඒ වෙලාවේදීම නිදහස කියන එක, සංඥා නිරෝධය කියන එක ලබනවා. දැන් ඔබ ලබන්න ගියොත් ඔබ ලබන්න හදන්නේ ඒක සංඥාවක් හැටියටමයි. මමත්වයට තවත් ආභරණයක් හැටියටම තමයි ඔබ ලබා ගන්න උත්සාහ කරන්නේ. ඉබේ ලැබෙනවා නම් ඉබේ ලැබෙනවා කිව්වහම තිතින් අපේ සංඥා මාත්‍රය තුළ කල්පනා කරන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉබේ ලැබුණත් ඒත් මට ලැබෙන්නේ කියලා. නේ නේද? ඒ නිසා මේ වචන අසරණ, මේ වචනවලට වැඩි දෙයක් හිතීමේ හැකියාව තියෙනවා. දැන් මේ වචනේ මම එකතු කළේ ඒ සංඥාවකින් නොමග යන භාවයේ වළක්වන්න. ඒ වචනේ තුලින් ලොකු ප්‍රතිහාරයක් එතන සිදු වෙනවා. ඒ දේවල් හරියට ගලපගෙන ධර්මයේ පුබුදුව ගන්න ඕන නේද? දැන් එක කසායක් එක දෙයක් තැම්බුවාම එක ගුණයක් එන්නේ. ඒත් පස්පංගුවක් තැම්බුවාම වෙනම ගුණයක් එනවා. ඒ වගේ ගුණයක් ඇති කර ගන්නට පුළුවන් දක්ෂ පුජ්‍යලයක් වෙන්නට ඕන. ධර්මය සම්පින්දණය කරලා එකතු කරලා විශිෂ්ට ධර්මයක් ගොඩනගා ගන්න ශක්තිය ලැබෙන්න ඕන. ධර්මයේ තුල නියැලෙන්න. ධර්මයේ තුල නියැලෙන්න. ධර්මයේ තුල නියැලීම තුල ඔබට නොපෙනෙන දෙයක්, ඔබ නොසිතන දෙයක් ඔබ තුල ගොඩනගීමේ හැකියාව ශක්තිය තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ තර්කයේ මත මේ ගොඩ නගන්නත් අමාරුයි. දැන් බලමු මේ අත් දෙක දෑත ඔසවල අපි පෙන්වනවා. මේ අත් දෙක පෙන්වන. නමුත් මේ අත් දෙකේ ශබ්දය කියන එක මේ ඇඟිලිවල හරේ කොයි බහරි මේ අත යට හරි සංගවගෙන අපි ඉන්නවද? නැහැ නෙමෙ. එතකොට මේ අත් දෙකට අදාළ දෙයක්ද ඒක? නෑ. අත් දෙක තුල තිබිච්ච දෙයක් නෙමෙයි ඒක. ඒ වගේ පින්නතුනේ මේ ඉන්ද්‍රියන් තුල නැති ධර්මයක් මේ විශිෂ්ට ලෙස හැසිරවීම තුළ ගොඩනගා ගත්ත සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. ඒක අපිටත් ගොඩනගා ගන්න පුළුවන්. ඒක අපි ගොඩනගා ගත්ත, අපි ගොඩනගා ගත්ත පිරිසකුත් ඉන්නවා. ඔබලත් ඒක ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත දෙයක් නෙමෙයි. ශබ්දයේ අත් දෙකේ තිබ්බේ නෑ. ඒ වගේම තමයි උපදවා ගන්න නිර්වාණ ධර්මයේ, නිදහස් ධර්මයේ විමුක්තියත් ඔබේ ඉන්ද්‍රියන් තුල තියෙන දෙයක්වත්, වචනවල තියෙන දෙයක්වත්, සංකල්ප දෘෂ්ටි වල තියෙන දෙයක්වත් නෙමෙයි. විශිෂ්ට ඥාණයෙන් උපදවා ගන්න දෙයක්. විශිෂ්ට මෙහෙයවීමකින් තමන්ට ලැබෙන දෙයක්. ඉතින් ධර්මයේ තුල නියැලෙන්න, වැඩිපුර ධර්මයේ අසන්න, වැඩිපුර ධර්මයේ මෙනෙහි කරන්න, ධර්මයට අනුගතවම අහන්න. ඔබ කිසිවක් අපේක්ෂා කරන්න එපා. ඔබගේ රාජකාරිය ඔබ සම්පූර්ණ කරන්න, ප්‍රශංසාව අපේක්ෂා කරන්න එපා. මොකද ප්‍රශංසාව අපේක්ෂා කරනවා කියන්නේ ප්‍රතිඵලය. ප්‍රතිඵලය අපේක්ෂා කරන්න එපා. තමන්ගේ රාජකාරිය කරන්න. මොකද තමන්ගේ රාජකාරිය? තමන් මමත්වයේ දිය කර හැරීමේ වැඩපිළිවෙල තුළ ඉන්න ඕන. සංඥා දිය කර හැරීමේ වැඩපිළිවෙල තුළ ඉන්න ඕන. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයම දිය කර හැරීමේ වැඩපිළිවෙල ඉන්න ඕන. ඉතින් ආයි පංච උපාදානස්කන්ධයම වැටෙනව නේද කියලා කල්පනා කළා. ඒක විශිෂ්ට ක්‍රමවේදයකට ක්‍රියාවට බැස නොගැනීමේ තනදී ඒක දිය වෙන ගමන ආරම්භ වෙනවා. කම්ම නිරෝධාය සංවත්තති. කර්මෙන් නිදහස් වෙන්න ඕන. කර්මය ඉක්මවන්න ඕන. ඒ අවස්ථාවේදී දිය වී නිදහස් වීමේ ආරම්භ වෙනවා. මේ වචනවල නිවර නැහැ. වචන ගොඩාක් මෙහා තියෙන්නේ. ලෝක දෙකක්. ලෝක දෙකක් තියෙන්නේ. ලෝකෝත්තර ලෝක කියන්නේ ඈත අභ්‍යවකාශයෙන් එහා තියෙන ලෝකයන් වගේ. මේක වෙනම ඉන්ද්‍රිය ලෝකයක්. උදාහරණයක් කිව්වේ නැත්තම් අභ්‍යවකාශයෙන් එහා ලෝකයක් හොයාගෙන යයි මේගොල්ලෝ. ඒ නිසා ඒ වගේ ලෝක දෙකක් සාපේක්ෂිත නැහැ. දැන් බලන්න ලෝකෝත්තර ලෝකේ රූප නැහැ. රූප එකක්වත් නැහැ. වේදනාවල් මුකුත්ම නැහැ. සංඥාවල් මුකුත්ම නැහැ. සංස්කරණය කිරීම මුකුත් නැහැ. විඥානයේ දැනුමින් ක්‍රියාත්මක වෙන ස්වභාවයක් කිසිම දෙයක් නැහැ. ලෝකෝත්තර ලෝකේ උගත් අය නැහැ, නූගත් අය නැහැ. ලෝකෝත්තර ලෝකේ දුප්පත් අය නැහැ, පොහොසත් අය නැහැ. ලෝකෝත්තර ලෝකයේ පුදුන අයට ස්ත්‍රී භාවයක්, පුරුෂ භාවයක්, පුජ්‍යල භාවයක් නැහැ. ලෝකෝත්තර ලෝකයේ උපදින කෙනා මැරෙන්නේ නැහැ. වයසට යන්නේ නැහැ. තරුණ වියක්වත්, ළමා කාලයක්වත්, තරුණ වියක්වත්, මැදි වියක්, මහලු වියක් නැහැ. ඒ නිසා මැරෙන්නේ දැන් ඔබ සොයා ගන්න ඕන. මම ලිපිනේ වැඩිපුරත් එක්ක කියනවා. දේශනා කරන ඔබ සොයා ගන්න ඕන. ඔබ තුළ වීරිය ධර්මයේ තේරුම් ගන්න තියෙන්න ඕන. දැන් බොහොමයි වැරදි විදිහට තේරුම් ගන්න. මේකට උත්සාහය අනවශ්‍යයි කියලා තේරුම් ගත්තකම එහෙනම් හරි ෂෝක්නේ අපි ඇවිල්ලා මෙන් අපි ආවෙන්නෝ. ඔය ඉන්නෝ වයසට යනෝ ශාලාව පරණ වෙනවා. පූජලෙන් ගන්නකින්නේ. දැඩි උත්සාහයක් ගන්න ඕන. ඒ උත්සාහයක් ගන්න එපයි කියන එක තුලත් මොකද්ද තියෙන්නේ කියලා බලන්න ඒක උත්සාහ කරන්න ඕන. වරක විරුද්ධව බලන්න. වරක එකඟව බලන්න. වරක මධ්‍යස්තව බලන්න. ඕනම කරුණක අපිට හරියට වැටහීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙන හැම පැත්තකම බලන්න ඕන. ඒක පුජ්‍යල ඒක පාර්ශ්විකව බලන්නේ නැතුව පුජ්‍යල දර්ශනයේ සීමාවන සීමා ක්‍රමවේදයකින් බලන්නේ නැතුව ධර්මයේ දෙසා විවිධ කෝණවලින් බලන්න ඕන. දැන් මෙතෙක් වෙලා මා මොනවද කීවේ දේශනා කළේ? මොනවද කීවේ සායනංස? මොනවද මෙතෙක් වෙලා දේශනා කළේ? මට තේරෙන විදියට නම් කිසිවක්ම නැහැ. මා කිසිවක්ම කීවේ නැහැ, දේශනා කළේ නැහැ. ඔබ හැබැයි කිසිවක් හැටියට ග්‍රහණය කළා නම් එතන තමයි වැරද්ද. දැන් මේක විමසා බලන්න. මොකද්ද මේ කියන අපබ්‍රංශේ? ඔබ විමසා බලන්න. ඒ මං ලබා දෙන්නේ දහම් ගැටපද. ඔබ ලියන්න ඕන. ඒ ලියන තැන ඔබ වර්ධනය වෙනවා. ඒ ක්‍රියාවලියේ වැඩි තර්කයක් නැතුව එදා ඇත්තෝ යෙදුනා යමක් දුන්නාම. දැන් චූලපන්තක හාමුදුරුවෝ වගේ ගත්තාම රෙදි කෑල්ලක් දීලා කිව්ව මේක පිරිසුදු වේවා කියලා පිරිමදෙන්න. උන්වහන්සේ කිව්වද මට මේක කරන්න බෑ කියලා? කරන්න බෑ කිව්වේ නෑ. වැලි ගොඩක අවුවේ දන ගහගෙන ඉන්න කිව්වා. මට මේක අවුවේ ඉන්න බෑ, වැලි ගොඩේ ඉන්න බෑ කියලා කිව්වෙත් නෑ. ඊට පස්සේ ඇහුවෙත් නෑ බුදුහාමුදුරුවන්ගෙන් මේක කළාම මට නිවන් හම්බ වෙනවද කියලා. වැඩි මුකුත් පඬිත කතා නැතුව මොකද කරේ? කියපු කාර්යය කරගෙන කරගෙන ගියා. ඒ දහම් යටපදයක්. ඒ ක්‍රියාකාරීත්වය තුළ මොකද වුනේ? ප්‍රත්‍යක්ෂතාවය කියන එක ගොඩ නැගුණා. ඔබත් ඔබේ සිත සැපවත් කරන්නට, පිරිසුදු කරන්නටයි පොඩි කාලේ ඉඳලා උත්සාහ කරන්නේ. ඔබ කිසි දවසක ඔබේ හිත අපිරිසුදු කරන්න උත්සාහ කළාද? නෑ. ඔබ ඔබේ හිත පිරිසුදු කරන්නමයි, ඉහලින්ම තියාගන්න, හොඳින්ම තියාගන්න, ලස්සනටම තියාගන්න තමයි උත්සාහ කළේ. නමුත් මොකද වෙන්නේ? එන්න එන්න පහළට බයිනවා. පොඩි ළමයේ හිතකට වඩා කොච්චර පහළද බලන්න වැඩිහිටියන්ගේ හිත තියෙන්නේ. පහළට බෑලා. ඒ කියන්නේ අපිරිසුදු වෙලා, එන්න එන්නම අපිරිසුදු වෙලා. පිරිසුදු කරන්න ගිහිල්ලා අපිරිසුදු වෙනවා. ඉතින් මේක ආත්ම අවබෝධයත් තුළින්, ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂතාවයත් තුළින් ගොඩ නැගෙනවා විතර. කොච්චර කතන්දර වලින්, බණ වලින් ඔයහුවත් ඒක ඇති වෙන්නේ නැහැ. ඒ ප්‍රායෝගිකව තමන් ඒ ධර්ම කරුණු වඩන්න ඕන කියලා කියන්නේ ඒකයි. ප්‍රත්‍යක්ෂතාවයකින් ඇති වෙන දේ සිදු වෙන්නේ නැහැ. දැන් ඔය කලමනාකාරී උපාධි තියෙනවා. මොනවද මැනේජ්මන්ට් තියෙනවනේ. ඔය ඔය ඔය කලමනාකාරී උපාධි කරපු කට්ටියට කලමනාකාරීත්වේ පුළුවන්ද මං අහන්නේ? බෑ. ඔය කලමනාකාරී උපාධි මොකක්වත් නැති නවලෝක මුදලාලි වගේ අය නේද? කච්චර ලස්සනට ඉදේ කරාද? දැන් අපේ චන්දන දිසේර මහත්තයට නම් උපාධිත් ඇති, කලමනාකාරීත්වයක් හොඳින් තියෙනවා. ඒක උගත්කමත් එක්ක ඒ වගේම ප්‍රායෝගිකත්වයයි කියන දෙකම මුසු වෙලත් කෙනෙකුට එන්න පුළුවන්. නමුත් දැනුවමත පමණක් ප්‍රායෝගිකත්වය නැහැ. දැනුවමත පමණක් ප්‍රායෝගිකත්වය නැහැ. ඒ නිසා ප්‍රත්‍යක්ෂතාවය කියන එක අනිවාර්යෙන් ප්‍රකට කරගන්න ඕන, ප්‍රගුණ කරගන්න ඕන. තාත්ත දොස්තර වුණාට පුතාර දොස්තර වෙන්න බෑ. ප්‍රායෝගික නොවුනොත්. ප්‍රායෝගික වෙන්න තාත්ත ව්‍යාපාරිකයෙක් වුණාට පුතාට ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ. ප්‍රායෝගික නොවුනොත්. ඈ ලොකු හාමුදුරුවෝ බණ කිව්වට පොඩි හාමුදුරුවන්ට පුළුවන් කමක් නෑ බණ කියන්න. ප්‍රායෝගික නොවුනොත්. ඒකයි. තමන් සසරට ගමන් කරන්නේ තනි තනිවම නිසා තව කෙනෙක් අතින් අල්ලගෙන වත්තම් කරගෙන එන්න යන්නේ නැති නිසා මේ සිටින සියලු දෙනා මාගේ తాවකාලික මිත්‍රයෝ කියලා කල්පනා කරන්න ඕන. తాවකාලික මිත්‍රයෝ. මම සසරේදී තනියෙන් යන්නේ මගේ හිත. දැන් සමහර අය නම් කියනෝ මතයක් ඔලුවට දානෝ මමලාට පස්සේ ගැලින්ම දෙයියන්ගේ අතර. ඒක කෙරෙනවද? ඒක කෙරෙන්නේ නැහැ. ආ දැන් අපේ අර එක ක්‍රීඩකයෙකුට අර බනින මේ එකක් මේ දවස්වල ප්‍රචාරය වෙනවා. මුස්ලිම් ආගමේ ඉඳලා බුද්ධ ආගමට ඇවිල්ලා ඒක ක්‍රීඩකයෙක් නේද? ඒ ක්‍රීඩකයාට මේ බනින පාකිස්තාන ක්‍රීඩකයෙක් බපායට යනවා කියලා වුණා. ඒ ඉතින් ඒ මනක්කල්පිත ලෝකය වල ජීවත් වෙන එක ඉතින් මෝඩ ජනයාගේ ස්වභාවය. මනක්කල්පිත ලෝකය. ඒ වගේම මනක්කල්පිත පින්කම් වලටත් රැවටිලා ජීවත් වෙන එකත් ඒ මෝඩකම. දැන් අටපිරිකරට දීලා තියෙන මනක්කල්පිත භාවය මොකද්ද? සුමනා සුජාතා පත්මා යසෝදරා කාටද උප්පලවන්න ඔක්කොම දෙටි වගේ ලස්සන රූප ලැබෙනවා. මේ විසාකාවට වගේ ඔක්කොම මහලතා පල්දන යෝ හම්බ වෙනවා කියන සෙ තියෙනවා. මේ 1500 දින අටපිරිකරක් දීලා අඳින්න තිය ඇරලා බලන්න රෙදි කැලි ටික තියෙන කව එහෙම මේ පයින් වැය කරනවා. ඉතින් ඒක අපිට හම්බ වෙන නිසා අපි දර්ශනේ දැන් වහන්න උවමනා වුණාම මේ මෙවර අපේ කටින පිංගම් බාරගෙන වැඩ කටයුතු කරන අපේ අතුල මේ මහත්යයි අපිට සිවුරු එහෙම සූදානම් කරන. ඉතින් වෙනම ගිහිල්ලා මස්සවගෙන අපි පොරපන්නේ පිළිකරවල තිනව බෑ. ඉතින් මේ මනක්කල්පිත ලෝකවල නතර වෙන්න පුළුවන් කමක් නෑ. දැනටත් ඔබ සිටින්නේ මනක්කල්පිත ලෝකයක වෙන්න පුළුවන්. මනක්කල්පිත ලෝකයෙන් තථාගත ලෝකයට එන්න ඕන. තත්තාකාරයේ දකින ලෝකයට එන්න ඕන ප්‍රායෝගිකත්වයට. තේරෙනවනේ? දැන් මම දවසක් ගමනක් යනකොට අපේ මල්ලි කිව්වා මේ වාහනේ යා ඩ්‍රයිව් කරගෙන ගියේ ගමේ යද්දී ඉතින් කිව්වා දේවාලයට පඳුරක් දාලා යන් කිව්වා. මං කිව්වා ඔයා අදිෂ්ඨාන කරගන්න එන ගමන් මෙතෙන්ට පඳුරක් දානවා කියලා. හා කිව්වා. මං කිව්වා මොකද දන්නවද? ඔයා මෙතෙන්ට පඳුරක් දාලා ගියොත් ඔයා වාහනේ භාගයක් දෙයියන්ට දෙනවා කිව්වා. අනිත් භාගය එලවන්නේ කිව්වා. ඒ නිසා මේ වාහනේ සම්පූර්ණ එලවගෙන යන්න එනින් ගමන් පඳුරක් දාන්න. ඊට පස්සේ එනින් ගමන් පඳුරක් දාන්න කියලා මතක් කරලා දැම්මා. මං අහුවා දැන් ඔක කාටද මේ පඳුර දැම්මේ? දෙයියන්ට. මං කිව්වා නෑ. එහෙනම් කම වාද්‍යයට. මං කිව්වා නෑ. පන්සලේ හාමුදුරුවන්ට. මං කිව්වා නෑ. මං කිව්වා ඔය ලයිට් බිලට මං ওই පඳුර දැම්මේ කියලා. ප්‍රායෝගිකව ලයිට් පත් වෙනවා මේ පන්සලේ. ඉතින් ඒ ලයිට් මුදල් ගෙවන්න විදුලි බිල සඳහා තමයි මං ඕක දැම්මේ. දෙයියන්ටවත් හාමුදුරුවන්ටවත් කපුවටවත් කාටවත් නෙමෙයි කියලා. දැන් බලන්න මා තුල තියෙන්නේ තථාගතත්වය. ඇත්ත කතාව ඒකනේ නේද? ඒ ටික අරගෙන ගිහින් ලයිට් බිල ගෙවලා දාන්න ඇති. මනක්කල්පිත භාවය ඒ තුල නෑ. මේ කියන්නේ මේ ශරීර මෙතනින් තුරන් වෙලා ගිහිල්ලා ශක්තියන් හැටියට ඇහැට නොපෙනෙන රූප ධර්ම නැහැ කියන එක නෙමෙයි. එහෙම දේවල් තියෙනවා. නමුත් අපි ළඟ තියෙන්නේ ඒ සත්‍ය නෙමෙයි, මනක්කල්පිත භාවය. තේරෙනවනේ? දැන් අපේ ගමේ අපි කියනවා ඔන්න ජෝන් සිඤ්ඤෝ කියලා කෙනෙක් ඉන්නවා. සමහරලාට ඉන්නව වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මේ වෙනකොට ජෝන් සිඤ්ඤෝ. හැබැයි ඔබ ඇති කරගත්තොත් ජෝන් සිඤ්ඤෝ කියලා කෙනෙක් එහේ ගමේ ඉන්නවා කියලා, ඒක මනක්කල්පිත ස්වභාවයක්. මනක්කල්පිත ස්වභාවයක්. ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ළඟ තියෙන දේවල් බොහෝ වෙලාවට ප්‍රත්‍යක්ෂතාවයක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ වූ දෙයක් දරා ගන්න දෙයක් නැහැ. ඒක බොහෝ නිතරින් පවතිනවා. ප්‍රත්‍යක්ෂ නොවූ දේවල් තමයි බොහෝ අපහසුවෙන් දරා ගන්න ඕන. විශ්වාස කරන්න ඕන. ඒක හරියේ අපහසුවක්. ඔබ කිසිම යටත් විජිතයක ඉන්න එපා. ස්වර්ගයට කාගේවත් අප උපකාර වලින් යන්න එපා. ඔබේ ශක්තියෙන් ඔබ නැගී සිටින්න ඕන. ඔබේ දෙපයින් ඔබ යන්න ඕන. ඔබ ස්වර්ගයට යන්න එපා. ඔබ තුල ස්වර්ගය තනන්න. ඔබ නිවනට යන්න එපා. නිවන ඔබ තුල තනන්න. මලාට පස්සේ නිවන් දකින්න එපා. ජීවත් වෙද්දී ඉද්දි නිවන් දකින්න. තේරෙනවද නේද? ඔබට හැකිනම් අනිත් අය ස්වර්ගයට යවන්න එපා. ස්වර්ගයේ ඔවුන්ගේ ජීවිතයට ගෙනල්ලා දෙන්න. අනිත් අය නිවන් නිවන් පුරයට යවන්න එපා. නිවන් ධර්මයේ ඔවුන්ගේ ජීවිතය කරා පමුණවන්න. පොඩි කාලේ මං කතා කරපු හිතපු දෙයක් තමයි වෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන් පරලොව. ඒ නිසා මට මලාට පස්සේ කිසි දෙයක් එපා. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලෙම මට නිවන කියන දෙයක් තියෙනවනේ ඒක ඕන. ස්වර්ගය කියලා දෙයක් තියෙනවනම් ඒකත් ඒ ඕන ප්‍රත්‍යක්ෂතාවය ඇති කරගන්න ඕන මේ ජීවත් වෙලා ඉන්න කාලේ. මට ඒ කල් දාන මානසිකත්වයේ තිබෙන්නේ නැහැ. මොකද මට මිනිස්සු ෂුවර් නැහැනේ. ඒසු ෂුවර් නැහැ. දෙයියොත් මට විශ්වාස නැති නිසා මං කිව්වා මට මේ මලාට පස්සේ කතා ඒව හරියන්නේ නැහැ. නේද? ඒ නිසා මේ භවයේදීම මේ හැම දෙයක්ම ප්‍රත්‍යක්ෂ කරගන්න ධර්ම අවබෝධය කරගන්න ඕන කියන අදිෂ්ඨානය තිබ්බා. ඒ නිසා ඔබත් එක එක දේවල් හරි විශ්වාස කරලා හිතාගෙන ඉන්නවා නම් එහෙම කටයුතු කරන්න එපා. ඒක ඔබ තුළම තනා ගන්න මහන්සි වෙන්න ඕන. ඔබ කරන්න ඕන ප්‍රමුඛතාවය. ප්‍රමුඛතාවය ධර්මයට ලබා දෙන්න. ඈ අනිකුත් මගුල් ගෙවල් අරව මේව ඔක්කොම ප්‍රශ්න පැත්තකට දාලා මම මේක අවබෝධ කරගන්න තුරුම ඉවරයක් කරන තුරුම මහන්සි වෙනවා. මේ ධර්මයේ දැක්කායේ ජීවිතයේ තියෙන රහස ඒක. අනිත් ඔක්කොම පසකට දෙවෙනි තැනට දැම්මා. ඒක දෙවෙනි තැනට දානවා කියන්නේ මෙහෙමයි. දැන් අපි පාරේ යනකොට හයිවේ එකේ ගමනක් යනවා කියමුකෝ. දැන් අපිට අනිත් වාහනේ ඉස්සර කරන්න උවමනා වුණාම අපි ඉස්සරහා වාහනේට කියන්නේ මේ අපි ඉස්සර කරන්න හදන්නේ ඔයා ටිකක් පහු වෙන්න කියලා. අපි කරන්නේ මොකද? අර වාහනේට වඩා වැඩි වේගයක් අපේ වාහනය තුල ජනිත කරනවා. එතකොට අර වාහනේ පහු කරලා අපි ඉස්සරහට යනවා. ඒ නිසා ඔබ අනිත්‍යවට මුල් තැන නොදී මේකට මුල් තැන දෙන්න කියලා කියන්නේ අනිත් කාරණු කාරණා පසුපසට දානව නෙමෙයි. ඒ කරුණු කාරණාවන් වලට දෙලා තියෙන බලයට වඩා බලය ඔබ ධර්මයේ තරම් වැඩි කරනවා. නේද? අපි අනිත් වාහනවලට කියන්නේ නැහැ නේ ඔයගොල්ලෝ පොඩ්ඩක් පහු වෙන්න අපි යන්න හදන්නේ කියලා. අපි ඊට වඩා බලයක් ගන්න. එතකොට අපේ ජීවිතේට මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇති වෙනවද? ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇති වෙන්නේ අනිත් කාර්යයන් ඒ විදිහටම සිද්ධ වෙනවා. ධර්මයක් අපි අවබෝධ කරගන්නවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඇහැදෙන්නේ? මොනව හරි ආශ්‍රව ධර්මයක රැඳුනොත් එතනින් ගැලවෙන්නේ නැහැ. ඒක පෙන්වලා දෙන්න ඕන. මොනම හරි සංඥාවක් වෙන්න පුළුවන්. වැඩි දෙයක් නැහැ. උපාදානස්කන්ධේ පහයි තියෙන්නේ. මේ පහෙන් එකක් තමයි බාධකයක් හැටියට කොයි වෙලාවක හරි පවතින්නේ. ගොඩක් නැහැ. මේ පහෙන් එකක් නිර්මාණය වෙනවා. සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ෂා හෝ වේදනාවන් තුල එනවා. එක් එකයිගේ එක් එක් ආශ්‍රව ධර්ම තමයි Tamanට බාධක පිණිස පවතින්නේ. දැන් මාහට තිබුණු ප්‍රබල ආශ්‍රව ධර්මයක් තමයි වීරය. මා ගැනම හිතන වීරය මට ඒක ආශ්‍රවයක් බවට පත් වෙලා තිබුණා. නමුත් ඒ වීරය මට ආශ්‍රවයක් කියන එක පෙන්වලා දෙනවත් සමගම වීරය ප්‍රහීණ කිරීමත් එක්කම තවත් දෙයකට ඇලෙන්නට තරම් දෙයක් නැති නිසා මොකද වුනේ? මනස කිසිම තැනක නොපිහිටා විශ්වයේ දිය වී ගියා. එදා ඉඳලා hina වෙලා ඉන්නවා. නැත්තම් එතෙක් කාලයක් අඬ අඬ හිටියේ. ප්‍රශ්න කියලා දෙයක්වත් නැහැ. කන්න ටික තියෙනවා, කැඳ ටික හම්බ වෙනවා, තේ ටික හම්බ වෙනවා. නිකන් ඉඳින්නේ ආරණ්‍යයට වෙලා. මොන දුකක්ද? මිනිස්සු හරියට දාන ටික ගෙනල්ලා දෙනවා නේ. වයසට යන්න තිබ්බා අගේට. හොඳට කුටියකට වෙලා කැමති කැමති විදියට ආරණ්‍ය වලට ගිහිල්ලා ඒ සංචාරය කර කර ඉන්න තිබ්බා. රටවල් වලට ගිහිල්ලා ඔය බණ කියලා මොනවා හරි ඉතින් කයිවාරුවක් ගහලා ඇවිල්ලා ඉන්න තිබ්බා. මම ඒකට කියන්නේ ඇත්ත මෙහෙම ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඉතින් ඒව සද්ධර්ම නෙමෙයි, ඒව නිකන් හැඩයට කරන වැඩ පිළිවෙල. ඉතින් දුක කියලා කියන්නේ අධ්‍යාත්මිකව තමයි දුක දැනෙන්න ප්‍රඥාව තියෙන්න ඕන. ප්‍රඥාව තියෙන කෙනෙකුට විතරයි දුක දැනෙන්නේ. දුක දැනෙන්නේ ප්‍රඥාව තියෙන කෙනෙකුට විතරයි. ප්‍රඥාව නැත්තම් දුක දැනෙන්නේ නැහැ. ඒක පීඩාවක් කියලා දැනෙන්නේ නැහැ. ජීවිතේ වෙනස් කරගන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. දියුණු වෙන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. භෞතිකවාදී ක්‍රමවේදයට හරි ජීවිතේ දියුණු කරගන්න සකස් කරගන්න හිතෙන්නේ ප්‍රඥාව තියෙන කෙනාට. අධ්‍යාත්මිකව ජීවිතේ දියුණු කරගන්න ඕනේ කියලා හිතෙන්නේ ප්‍රඥාවක් තියෙන කෙනාට. ප්‍රඥාව කියලා කියන්නේ තමන්ට තියෙන දේ සුබද අසුබද කියලා මනාව දැනෙන ප්‍රත්‍යඥාණය. ප්‍රත්‍ය වෙනකොට ඒක අඳුනනවා. ඈ ප්‍රත්‍ය වෙනකොට මේක අඳුනන මේක දුකයි මෙතන නෙමෙයි මම සිටිය යුත්තේ මෙහි ස්වභාවය මෙයයි එයා මනාව අඳුන ගන්නවා ලක්ෂණ වලින් අඳුන ගන්නවා ගුණයෙන් අඳුන ගන්නවා දැන් අපි ඈතට ගියහම ප්‍රඥාව තියෙනවනම් මෙතන වතුර නාන්න සුදුසු තැනක්ද නැද්ද කියලා එයා පොඩ්ඩක් වටපිටා බලලා තීරණය කරනවා මෙතන සුදුසු තැනක් නෙමෙයි අපි කායෙන් හරි අහලා බලමු ඒ ප්‍රඥාවන්ත තියෙන කෙනා ක්‍රියාත්මක වෙනවා. හ්ම් රතයක් පදවද්දී එහෙම වුණත් එහෙමයි අනතුරක් ප්‍රශ්නයක් වෙන්න තියෙන එයා රතේ පදවන්නේ මනා ප්‍රඥාව තියෙන තැන. එයා දන්නව මෙතනින් මේ විදිහට ගියොත් වංගුවක ඉස්සර කළොත් එහෙම අනිත් පැත්තෙන් එන වාහන පේන්නේ නැති වෙන අනතුරක් වෙන්න පුළුවන් කියලා කල්පනා කරනවා. දූරදර්ශීව ක්‍රියාමාර්ග නිවැරදි විදිහට හරව ගන්නවා. ඉතින් අපේ වැරද්දෙන්ම නෙමෙයි මාර්ග අනතුරු සිද්ධ වෙන්නේ. නමුත් තමා තුළින් සිදුවෙන අනතුරවල් සිද්ධ වෙ නොවෙන්නට ක්‍රියා කිරීමේ හැකියාව ලැබෙනවා. ඒක තමයි ප්‍රඥාවේ තියෙන සුවිශේෂී ලක්ෂණය. ඒ වගේම මේ ධර්ම කරුණු මනාව ලබා දුන්නාමත් ඒ ප්‍රඥාව තුළින් මනාව මෙහෙවනවා ධර්මයට අනුගතව. ඔබ ධර්ම අවබෝධය කරගත්තේ නැත්නම් ඒ තාක් ඔබ හැම මොහොතකම මතක් කරගන්න ඕන මම තාම ධර්මයට 100%ක් අනුගත වුණේ නෑ. ඒකයි මට මේ සිද්ධ වෙලා තියෙන්නේ. මට නොපුණාට මන ළඟ මොනවා හරි අඩුවක් තියෙනවා. ඒ අඩුව මම හොයාගන්න ඕන. ඒ නෙවෙරිදි කරගන්න ඕන. 100%ක් ධර්මයට අනුගත වන දවසේ අපි වි පර්චස් 10ක 20ක 50ක අයිතිකාරයෙක් නෙමෙයි සමස්ත විශ්වයේම අයිතිකාරයෙක් වෙනවා. අධ්‍යාත්මික සම්මුතියෙන් ඉතින් 50 40ක් තමයි නේද? දැන් මට තියෙන 30ක්. ඒ වගේ ඉතින් කාඩ ගන්න දෙය අක්කරයක් කාලක් දෙයක් ඉතින් ඔහොම තියෙනවා. සමස්ත විශ්වයේ අධ්‍යාත්මය තුළ අයිතිකාරයෙක් වෙනවා. එතකොට හැබැයි මම නෙමෙයි විශ්වය අයිති වුණාම විශ්වය හා මම කියලා දෙන්නේ නැහැ. විශ්වය කියන්නේ මම, මම කියන්නේ විශ්වය, මම නොවේ විශ්වය, විශ්වය නොවේ මම. කොහෙද යන්නේ දන්නේ නැහැ. දන්නවද? දන්නවා. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. බලනකොට දන්නේත් නැහැ, නොදන්නේත් නැහැ. ඒ උතුම් සත්‍ය අවබෝධයට පත් වෙච්ච දියණිය, පේශකාරයේ දියණිය. එහි තියෙන සම්මුති නිර්වචන වැරදි. සම්මුති නිර්වචන වැරදි. ඒ ආර්ය සත්‍යය පෙන්වන්නේ. සසර මොකද්ද? පිළිකුල් භාවනාව කළ නිසා එහෙම කිව්වයි කියන කතාවක් තියෙනවා. ඒවා ඒවා ගැන කියලා වැඩක් නැහැ. ඒවා එකතු කරන්න ඕනේ. ඒ අපරාධයේ යම්කිසි ශාසනික ඉතිහාසයක සිද්ධ වුණා. එදා ඉඳලා මේ වෙනකොට තේරවාදී සියලුම රටවල් විනාශ වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. බලන්න බුරුමයට ගිහිල්ලා අසාර්ථකයි. ඈ බලන්න තායිලන්තයට ගිහිල්ලා ඔවුන්ගේ ජීවිත හරි අසාර්ථකයි. ඩිංගක් ඉන්නවා රචංචා හම්දුරු වගේ උත්තුමේ පොඩ්ඩක් මතු කළා. නමුත් සමස්තය තුල නෑ. ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත හරි අසාර්ථකයි. ඇයි හේතුව? බලනාන්න එපා, සුවඳ වෙල උන් ගල්ලන්න එපා, නටන්න එපා, දුවන්න එපා, කොලෙස්ටරෝල් හැදිලා මැරියල්ලා. පොඩ්ඩක් කිව්වනම් අනේ දුවන්න, නටන්න, සංගීතය පුරුදු වෙන්න මේ මානසික ආතති නැති වෙනවා. ලස්සනට ඉන්න, සුවඳවත් වෙන්න, මල් ගඳ විලවුන් වලින් ජීවිතේ ලස්සනට සරස ගන්න කිව්වනම් මානසික සුවතාවය හට ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සුවඳ හමන කුටියක් උන්වහන්සේට හදලා දුන්න සඳුන් නෙවේ. ඉතින් ඔබේ නිවස සුවඳවත්ව තියාගන්න එපා කියලා කිව්වොත් ඒක බුද්ධ ධර්මයක්ද? බුදුහාමුදුරු සුවඳ හමන කුටියක වැඩේද? සුවඳවත්ව තියාගන්න, ලස්සනට තියාගන්න මානසික සුවතාවය හොඳයි. බුදුහාමුදුරන්ට මල් පූජ කළා. ඔබට මල් වවන්න එපා, ඇහැ පිනවෙනෝ කියලා කවුරු හරි කිව්වොත් ඒක හරිද? බුදුහාමුදුරු මල් ලැබෙමි. එහෙනම් බුදුහාමුදුරු මල් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නැති වෙලාවල් වලට මල් පූජ කරන්න ආනන්ද බෝධියත් අර සිටවල තියෙනවා. මල් උද්‍යානයක මහා අලංකාර විදියට ඒක තනලා තිබ්බේ හේතු මානසික සුවතාවයට වඩා හොඳ විදියට. එහෙම නැතුව අර ජේත කුමාරයාගේ මල් උද්‍යානය අරගෙන ඔක්කොම ගස් ටික කපලා දාලා විනාශ කළේ නෑ. ඒ උද්‍යානේ ඒ විදියටම තීද්දි තමයි කුටි සෑදුවේ. ඒ ලස්සන පාරවල් මාවත් තීද්දි, ඒක නාන තටාක එහෙම තිබුණා. ඒව තීද්දි තමයි ඒ ආරම්භය ගොඩනැගුව අක්කර 29ක් තිබුණා කියලා කියනවා. ඒ දවස්වල ශාලභූම් ප්‍රමාණයක් දැන් නම් තියෙන මං හිතන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඉස්සර කාලේ විශාල භූමි ප්‍රමාණයක් ඒකට අයිති වෙලා තිබිලා තියෙනවා. ඉතින් එවන් වූ ශ්‍රී සද්ධර්මයේ